මේ ආසන ක්‍රමේ නැතිකමෙන් තමයි පක්ෂපක්ෂයතර තරණ්ඩු. ඒ වගේ මේකට ව්‍යාපාරිකයෝ තමයි දාන්න තියෙන්නේ. ඒ අය මේකට ආපුවාම ඒ පුරුද්දට අනුව ව්‍යාපාරේ තමයි යන්නේ. ඒක නිසා තමුන්නාශික ඒක ඉක්මන් කරන්නේ. අතුරු අයවැයක් දාන එක විතර නෙවෙයි ඕන කරන්නේ. ඊට වඩා රටට බලපාන, මිනිසුන්ට බලපාන, ගෙවල් වලට බලපාන මේ தත්ත්වය හදන්න තියෙන්නේ මේ മന്ത്രിවරුන් පිළිවන් තියෙන ප්‍රශ්න. ඒක නිසා ආසන ක්‍රමයට මේ සුමාන දෙකක් තුනකින් මේක මතුවන කොන්සල්ටිගෙන් ඒ වගේම වාර්තාවක් දැම්මම පරීක්ෂණ පවත්වලා කලින් දිනේෂ් ගුණ දැමතුමාගේ ප්‍රධානත්වයෙන් මෙව සැලකිලට අරගෙන බොහොම ඉක්මනින් මේ වැඩේ කරන්න පුළුවන්.